අපේ පක්ෂයෙන් ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ටාගට් කරපු අපේ මන්ත්‍රීවරු පිරිසකට අපේ පක්ෂයේ සහ සන්ධානයේ නායකයෙකුට අධිකාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විපක්ෂයේ ඉන්න ඉඩ දීලා තියෙනවා. මට පේන විදිහට ඒ අය තමයි ඔය පොදු විපස්සේ කිකේ කෑ ගහන්න. ඉතින් ඒ අරෙන්න නිල වශයෙන් එහෙම විපක්ෂයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් වෙලා නැහැ.